සත්නාම ශ්‍රීවාහේ ගුරු සාහෙබජී මහල්ලා පංජවා හාරේ බිසරත සදා කුවාරී පාකෝ දුක්ඛ කහ බියප්පාය ජාකෝ ඕට තුහාරි හාරේ බිසරත සදා කුවාරි තාකෝ තුක් කහ දියප්පාය ජාකෝ ඕට තුහාරි රහෝ දෙන සිමරණ ජෝ ජීවන බලනා සරප ජෑසේ අරජාරි නාව ඛණ්ඩන කෝ රාජකමාවයි අන්ත චල්ලා ගෝහාරි ගෝණ නිධාන ගෝණ තෙනෙහි ගායේ ජාකෝ කිරපාතරි සෝ සුඛියා තන්න ඔස් ජනමා නානක තෙස බලහාරි ගෝණ නිදාන ගෝණ තෙනෙහි ගායේ ජාකෝ කිරපාතරි සෝ සුඛියා තන්න උස ජනමා නානක තෙස බලහාරි ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕਾ ਖਾਲਸਾ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕੀ ਫਤਿਹ ਟੋਡੀ ਮਹੱਲਾ ਪੰਜਵਾ ਹਰ ਬਿਸਰਤ ਸਦਾ ਖੁਆਰੀ ਪਾਕੋ ਧੋਖਾ ਕਹਾ ਬਿਆਪਾ ਜਾਕੋ ਓਟ ਤੁਹਾਰੀ